ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්හෙ පිටිඛවේ බහුපකාරා බ්‍රාහ්මණ ගහපතිකානම් යම් නේසං ධම්මං දේශේත ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිවසන කල්යාණං සාත්තං සබ්බ්‍යම් ජන කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේත. තිලෝක බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සරණින් තමන්ගේ ජීවිත සෝපත් කර ගැනීම සඳහා දහම හොයමින් සිටින සදහවර පින්නතනේ. තිලෝක බුදු පියාණන් වහන්සේ වැනි උතුමෙක් ලොව පහළවන්නේ කුමක් සඳහාදැයි ඔබ අසා ඇති. බහුජන හිතාය බහුජන හිත සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනස්සාන එක් පක්ෂයක හිතසුව පිණිස නෙමෙයි ස්ත්‍රී පක්ෂය හෝ පුරුෂ පක්ෂය හෝ පැවිදි පක්ෂය හෝ පිණිස වෙන්නේ නැහැ බහුජන හිතාය බොහෝ ජනයාට හිතසුව පිණිස තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැනි උත්සමයේ ලෝ පහළවන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැනි උත්සමයක ලෝ පහළ වී ඒ වන විටත් කිසියෙක් විසින් සොයාගත්තේ නැති මිනිසාගේ සැනසීම සඳහා හේතු වෙන්නා වූ ගැඹුරු ධමයක් සොයාගනු ලබනවා. ඒ සොයාගත් ධම ලෝට දේශනා කිරීම සඳහාමයි උන්වහන්සේ සුඛී ජීවිත කාලය ගත කරනු ලබන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුඛී ජීවිත කාලය තුළ අවුරුදු 35 සිට 80 දක්වා අවුරුදු 45ක කාලයක් මේ කියන පරාර්ථ චර්යාවේ යෙදෙමින් ගම්නියම් බලා වැඩම කරමින් ධර්මදේශනාවන් කළා. ඒ ධර්මදේශනා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව, සමාජයේ පවතින ඕනෑම දෙයක් උදව්වට උපකාරයට උපමාවට රැගෙන තමන් තේරුම් ගත්තා වූ දහම තේරුම් කර ගැනීම සඳහාමයි කටයුතු කරනු ලැබුවේ. ඔබ හැම දිනකටත් අපි මේ මොහොතේ මතක් කරනු ලබන්නේ මේ දේශනාව අවසානයේ දක්වා අවධානයෙන් යුක්තව සමන් දෙන්න. අහනවා සහ ඇහෙනවා කියන වචන දෙක අතර පරතරයක් තිබෙනවා. ඔබ මුළු තැන්ගේ වැඩ කරමින් සිටියේදී ගුවන්විදුලි යන්ත්‍රයේ ක්‍රියාත්මක කොට ඇහෙන්න ඇරලා තිබෙනවා. ඔබ මහමාව ගමන් කරද්දී නිවෙස්වල නැත්තම් වෙළඳසැල්වල තියෙන ශබ්දිකාසන යන්ත්‍රවල ශබ්ද ඇහෙනවා. ඇහෙනවා කියන එකේ තේරුම ඒට අවධානයක් නැහැ කියන එක. අවධානයක් නැතිව ධර්මශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මශ්‍රවණය යනු අවධානයෙන් කරන්න ඕන දෙයක්. තමා නොදන්නා වූ දේවල් දැනගන්න ලැබී, තමා නොදක්නා දේවල් දැකගන්න ලැබී, ජීවිතයේ අවුලන් අවුලට පත්වීමට තියෙන ඉඩකඩ වළක්වා ජීවිතය නිරෝල් කර ගැනීම සඳහාමයි සද්ධර්මයේ ප්‍රයෝජන ලබන්නේ. මේ කරුණ ගැන පැහැදිලි කිරීමේදී මා විශේෂයෙන් මෙන්න මේ අතීත කතාව ගැන හැර දක්වනු ලබනවා. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ සමාජයේ උන්වහන්සේ සැකසූ සමාජයක් නොව බ්‍රාහ්මණ පාසන්න වෛශ්‍ය ශුද්‍රාදී ගෙවල් දොරවල් අතහැර කිසියම් ආකාරයක පැවිද්දටපත් වී අනගාරික ජීවිත ගත කළා වූ අය විසින් ඇති කළා වූ චාරිත්‍ර සහිත සමාජයක්. එහිදී ගිහි කියන වචනින් කියවෙන්නේ මව්පියන් දූ දරුවන් පෝෂණය කරමින් ගෙදර දොරේ ජීවත් වෙන ආදායම් උපයන කියන අර්ථය. මව්පියන් පෝෂණය දූ දරුවන් පෝෂණයෙන් පරිබාහිරව ජීවත් වෙන එක තමයි පැවිදි ජීවිතය නැත්නම් අනගාරික කියන වචනෙන් කියවෙන්නේ. මෙහිදී මේ අනගාරික කියන මේ සංස්ථාවන් අන් අය දෙන දෙයකින් යැපී තමයි ජීවත් වෙන්නේ. අනිත් අය උපයසප් වෙන සපේන අය එයින් කොටසක් හදවන්නේ නැතුව අරගෙන එයින් Tamange ජීවිතේ ගැටගස්සා ගන්නා වූ අයට අනගාරික කියලා කියනවා. බුදුරජාණන් වහන්සේත් සතිය භික්ෂු සංස්ථාව පිහිටවනු ලැබුවේ ඉබඳු ආකාරයකින්. පිහිටවා ඔවුන්ට සහ උපාසක උපාසිකා පිරිසට කළා වූ අවවාද අනුශාසනා ඇතුළත් සූත්‍රයක් තමයි මා මේ අද පැහැදිලි කරන්න උදව් උපකාර කරන ලබන්නේ. කුද්දගනිකායේ ဣත්‍යුත්තක පාළියට අයත් බහුකාරණම් වූ සූත්‍රයයි මා අද යොදා ගන්න ලබන්නේ. බහුකාර සූත්‍ර තවත් තැනක තිබෙන බවම දැක තිබෙන ත්‍රිපිටකයේ. නමුත් මේ බහුකාර සූත්‍රය විශේෂයි. විශේෂයි කියන්න හේතුව තමයි මමත් ඔබ වගේ ගෙදර දොරේ හැදෙන වැඩුණ කෙනෙක්. මමත් වර්තමානයේ පැවිදි සමාජයේ ජීවත් වෙන කෙනෙක්. මේ සමාජ දෙකේම තියෙන අදහස් සදහස් මතිමතාන්තර අප දන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව නිබ්බාන නිර්වාණය පිළිබඳව තියෙන අදහස් අපි දන්නවා. එනෝ ගත්කල වර්තමානයේ පැතිරී තියෙන අදහස එතරම් යහපත් මතවාදයක් වශයෙන් අපි දකින්නේ නැහැ මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ පිළිබඳව. ඇතමුන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ මිය ගියයින් පසුව ලැබෙන එකක් කියලා කල්පනා කරනවා. ඇතමුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ මතු බුදුරෙකුගේ හමුවකදී ලබා ගන්න ඕන දෙයක් කියලා කල්පනා කරනවා. ඇතමුන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ලබාගත හැක්කේ පැවිදි වූවොත් පමණයි, නැසෙන මන ආරණ්‍යගත වූවොත් පමණයි කියන අදහස කරනවා. මෙන්න මේ බඳු සාවද්ද මත සහිත සමාජයක ජීවත් වුණ කෙනෙක් වශයෙන් මේ මතයන් හරිද, මේ මතයන් කොච්චර සාධාරණද, නැසෙනම් මේ සමාජයේ මේ මතයන් කොතරම් දුරට වෙනස් වේ යුතුදැයි මට හිතුනේ බහුකාර සූත්‍රයේ කියුවයින් පසුව. එනිසාමයි මේ බහුකාර සූත්‍රය මම සමාජයට ඉදිරිපත් කරමින් එහි අන්තර්ගතය පිළිබඳව කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනු ලබන්නේ. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මෙන්න මෙහෙමයි එවදාරන්නේ. සගාරා අනගාරාච උබෝ අඤ්ඤුඤ්ඤ නිස්සිතෝ ආරාදයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. අනර සගාරා අනගාරා කියන වචන දෙකෙන් කියවෙන්නේ අපේ භාෂාවෙන් නම් ගිහියෝ සහ පැවිද්දෝ කියන එක. එතකොට ගිහි සමාජයේ අය උපයනවා, ඒ අයගෙන් සිව්පසේ ලබාගෙන ජීවත් වෙනවා. ඒක තමයි උබ්බෝ ගිහි සමාජයේ පැවිදි සමාජයට කරන උදව්ව. පැවිදි සමාජයේ ගිහි සමාජයට උදව්පකාර කරන්න ඕන වෙනත් ආකාරයකින් නොව කියන එක මෙතන උබ්බෝ අඤ්ඤඤ්ඤ නිස්සිතෝ. ඔවුනොන්ට උදව්පකාර කරන්න ඕන. කොහොමද කරන්න කියලා තියෙන්නේ? ඔවුනොන්ගේ ඇසුර ලැබ සද්ධර්මයේද අරියත්තේ හා නිවනද සම්පාදනය කරගන්න ඕනේ කියන එක. දැන් මෙතන තේරුම් ගන්න ඕන කරුණ තමයි එදා සමාජය පැවිදි සමාජය සරල සමාජයක් වශයෙන් සිටියා මලකින් රොන් ගන්නා බමරිකුසේ ගිහි සමාජයට කරදරයක් නොකර සිව්පස්සේ උපයාගත්තා. ක්‍රමයෙන් මේ සමාජය වෙනස් වෙනු ලැබුවා කාලානුරූපව දේශානුරූපව. එතැන් සිට එසේ උපයා සපයා ගන්නා ඇගින් ඉල්ලාගෙන ජීවත් වෙන්න තිබුණ සමාජයක් දිගටම තිබුණේ නම් මේවන විටත් බුදුස්සසුන ලොවින් අතුරු දහන් වෙන්නට ද තිබෙනවා. කාලානුරූපව වෙනස් වීම තුල ගිහි පිරිසගේ උදව් උපකාර නොලැබුණත්, රජවරුන්ගේ උදව් උපකාර නොලැබුණත් අපේ පූජනීය මහා සංඝරත්නය තමන්ට කිසියම් ආකාරයක ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් තිබුණ නිසා රජමහා විහාර සංකල්පය යටතේ හෝ වෙනත් ආකාරයකින් කවුරු නැතත් මේ තිලෝගුරු බුද්ධානන් වහන්සේ වදාළ සද්ධර්මයේ ත්‍රිපිටකයේ වශයෙන් රැකගෙන ඉන්නට මේ પરම්පරා ගණනක් තිස්සේ කටයුතු කරලා තිබෙනවා. උන්වහන්සේලායින් 100ක් ප්‍රයෝජන නොගත්තා වන්න පුළුවනි, ගත්තා වෙන්නට පුළුවනි. නමුත් අද අපට ඒ ගැන කතා කළ හැක්කේ උන්වහන්සේලාගේ කැපකිරීම නිසා. එනිසා මේ තනිව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණයි කියන එක පිළිබඳව කිසිදු අඩුපාඩුවක් දොසක් දක්ින්න බෑ. මොනතරම් අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත් මේ අද දක්වා සද්ධර්මයේ රැකගෙන මේ කටයුත්ත පිළිබඳව කටයුත්ත බාරව කටයුතු කළ ඒ පැවිදි උතුමන් වහන්සේලා අපේ අප්‍රමාණ ගෞරවයට ආදරයට පත් වෙනවා. මොකද උන්වහන්සේලා අප සඳහා මේ දහම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර රැකදී ඉතිරි කර තබා ගියේ බැවින්. එමනම් උන්වහන්සේ ඒ වදාළ දේ පිළිබඳව අපි තව ඉදිරියට කතා කරමු. කොයි වගේ වචනයක්ද කියලා තියෙන්නේ කියන එක පිළිබඳව බහුකාරා භික්ඛවේ බ්‍රාහ්මණ ගහපතිකා තුම්හාකං යේතේ පච්චුපට්ඨිතා චීවර පින්ඩපාත සේනාසන ගිරාණප්පච්චය බේසජ්ජ පරික්කාරේහි. මහණෙනි, ඔබට මේ ගිහි සමාජය බොහෝ උපකාර කරනු ලබනවා. සිවුරු වලින්, ආහාර වලින්, බෙහෙත් වලින් සහ සෙනසුන් වලින්. මේ බුදුරජාණන් වහන්සේගේ උපකාර කියන වචනය තුල ඊළඟට තියෙන වචනයක් ඔබ දන්නවා, ප්‍රතිඋපකාර කියන එක. දැන් උන්වහන්සේගේ චරිතයේ දෙන ආදර්ශ අතර සම්මා සම්බෝධියට පත්වීම සඳහා උදව් උපකාර කළා වූ සෙවණ දුන්නා වූ බෝධියට නැත්නම් ඒ අසතුරුක්ෂය දෙස සතියක් බලා සිටීමෙන් කළගුණ සැලකුවාය කියන මතයක් අප අතර පැතිරී පවතිනවා. ඒ මතයේ පරිවැරදි කෙසේ වෙතත් ඒ කළගුණ සැලකීම කියන එක පිළිබඳව අපට එයින් හොඳ පාඩමක් උගන්වනවා. මේ අනුව අපට මතක තිබෙනවා මේ ගිහි පැවිදි සම්බන්ධය පිළිබඳව තවත් බුදුන් වහන්සේ වදාළ ගාථා පාඨයක්, ගිහින උපකරන්තානම් නිච්ඡං ආමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චෝපකාරකං. නිච්ඡං ආමිස දානතෝ, නිරන්තරයෙන් ඔබට මේ සිව්පසෙන් උපස්ථාන කරනු ලබනවා ගිහි සමාජයේ විසින්. ඔවුන් උදෙසා ඔවුන්ගේ නිවසට යාමෙන්, පණිවිඩගෙන යාමෙන්, නැත්නම් අස්සන නෙලන කාලට අස්සන නෙලන්ට උදව් කිරීමෙන් ආදී වශයෙන් උපකාර කරන්න කියලා වචනයක් දේශනා කරන්නේ නැහැ. කරෝත ධම්ම දානේන, ධර්ම දානයේ දීමෙන්ම ප්‍රතිඋපකාර කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ මේ සමාජයට පැහැදිලි කරලා තිබෙන්නේ. ඔවුන් සිව්පසෙන් උපස්ථාන කරනවා, ධර්ම දානය ඔවුන්ට දෙන්න වෙනවා. එහෙමනම් මේන් කියවෙන දේ මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. සමාජයේ කල්පනා කරනු ලබනවා, අපි පූජනීය මහා සංඝරත්නයට සිව්පසෙන් උපස්ථාන කොට පින් සිදු කොටගෙන මෙලොව පරලොව සැපසලසා ගනිමු. උන්වහන්සේලා සිල්ලක් නිවන් අවබෝධ කරගත්තා වයි අපට ඕක කරන්න බෑ කියන මතයක් සමාජයේ පවතිනවා. හැමදෙනා තුළ නෙමෙයි, ඇතැම් අය තුළ. මේ මතය හරිද වැරදිද කියන එක අපි කල්පනා කරලා බලමු. එසේ උපකාර කරන්නා වූ අයට කළ යුතු උපකාරය පිළිබඳව තමයි මා අද මගේ ධර්මදේශනාවේ දහම් පාඨයේ වශයෙන් ගනු ලැබුවේ. තුම් හේපි භික්ඛවේ, නොඹලාද මහණෙනි, බහු උපකාරා බ්‍රාහ්මණ ගහපතිකාණන්. ඔබත් බොහොම උපකාර කරන්න ඕන මේ බ්‍රාහ්මණ ගෘහපතියන්ට. මෙතනදී මම මේ වචනේ පොඩි සංශෝධනයකට ලක් කරනු ලබනවා. එදා සමාජයේ බ්‍රාහ්මණ සමාජය, ඒ වෙනුවට අද භික්ෂුන් වහන්සේලා අපනම් අපේ ගිහි සමාජයට කියන්නේ දායක පක්ෂය කියලා. බ්‍රාහ්මණ ගහපති නෙමෙයි, බෞද්ධ ගිහි දායක පක්ෂය. අන්න ඒ අයට එතකොට මොකද කරන්න කියලා තියෙන්නේ? යන්නේ සම් ධම්මං දේසේත, ඔබ අර ධර්ම දාණය දෙන්න. ඔවුන් නාමිස දාණය දෙනවා, ඔබ ධර්ම දාණය දෙන්න. කොහොමද දේශනා කරන්න තියෙන්නේ? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. මේක තේරුම මුල යහපත්, මැද යහපත්, අග යහපත් කියන එක. එසේ මුල යහපත්, මැද යහපත්, අග යහපත් යයි පැවසූ පමණින් කෙනෙකුට මේ ජනිතවන්නා වූ අර්ථය සොයා ගැනීමට හැකිවන්නේ නැහැ. කොහොමද මේ ධර්ම දේශනාවක් මුල යහපත් වෙන්නේ, මැද යහපත් වෙන්නේ, අග යහපත් වෙන්නේ? සම්බුදු ශාසනයේ පවතිනවා බුදුදහම තේරුම් ගැනීම පිළිබඳව පුද්ගල අවබෝධය පිළිබඳ කිසියම් නිර්වචනයක්, උග්ගටි තඥ, විපටි තඥ, ඤෙය්‍ය පදපරම කියලා. පදපරම කියන පුද්ගලයාට මේ ජීවිතය තුළ ධර්මයේ තේරුම් ගන්න තරම් වාසනාවක් නොනක් නැහැ කියන එකයි සමාජ මතයේ පවතින්නේ. උග්ගටි තඥ පුද්ගලයා මුල් දේ අසූ පමණින්ම, විපටි තඥ පුද්ගලයා ඊළඟ විස්තරය අසූ පමණින්ම, සහ ඤෙය්‍ය පුද්ගලයා වඩාත් සවිස්තරව දේශනා කළද්දී මේ දේ තේරුම් ගන්නවයි කියන අර්ථය තමයි පවතින්නේ. එසේනම් අදත් මේ උග්ගටි තඥ, විපටි තඥ, ඊයේ පුද්දලින් ඉන්න පුළුවන්. එහෙම එක්කෙනෙක්වත් අද නැහැ, එදා විතරයි හිටියේ කියලා මතයක් අපිට ඉදිරිපත් කරන්න බැහැනේ. අපි මේ උග්ගටි තඥ පුද්දලයා පිළිබඳව මෙසේ සොයා බලමු. "ඊය ධම්මා හේතුප්පවවා තේ සං හේතුං තථාගතෝ ආහ." පසදි මහරහතන් වහන්සේ සරියුත් මොගලන් නැත්තම් කෝලිතොපතිස්ස දෙනම හමු වූ අවස්ථාවේ, උපතිස්ස හමු වූ අවස්ථාවේදී ඔබ කාගේ ධමයක්ද අනුගමනය කරන්න කියලා විමසුවහම මේ ගාථා පද දෙක කිව්වයි කියනවා. මේ ගාථා පද දෙකේ අර්ථය මෙතන විවරණය කරන්න නොවේ, මා ගත්තේ උපමාවක් වශයෙන්. ඒ මුල් පද දෙක ඇසූ පමණින් සරියුත් පිරිවැජි ආසෝවාන් වූ බවත් ඊළඟ පද දෙක ඇසූ පමණින් කෝලිත පිරිවැජි ආසෝවාන් වූ බවත් සඳහන් කරනවා. අන්න ඒ තමයි අපි කියන්නේ මුල යහපත් ධම දේශනා කළ පමණින් එහි ගැඹුරු තේරුම් අරගෙන ආර්ය පුද්ගලෙක් බවට පත් වෙන්නට පුළුවන් උනේ උන්වහන්සේලා අර උග්ගටි තත්ත්වෙ කියන ධනෙ නිසා. මේ උග්ගටි තඥ පුද්ගලයින්ට ධර්මයේ තේරුම් ගැනීම සඳහා ධර්ම දේශනා කිරීමේදී සාරාංශ වශයෙන් පැහැදිලිව කියන එකට කියනවා මුල යහපත් කියලා. එසේ තේරුම් ගැනීමට අපහසු අයට සවිස්තරව කරුණු පැහැදිලි කිරීම ඊළඟ පියවරකදී කරනවට කියනවා මැද යහපත් කියලා. එසේත් නොහැකි නම් අවබෝධය ලබාගත හැකි පරිදි වඩාත් හොඳට නැවත නැවත කරුණු පැහැදිලි කරලා බා දෙන එකට කියනවා අග යහපත් කියලා. එතකොට මුල යහපත්, මැද යහපත්, අග යහපත් යන උග්ගටි තඥ, විපටි තඥ ඤෙය්‍ය කියන පුද්ගලයන් සඳහා අවබෝධය ලබා ගැනීමට ධර්මදේශනා කිරීම කියන එක තේරුම් ගන්න වෙනවා. ඊළඟට මෙතන තියෙන ලස්සන වචනයක් තියෙනවා. සාත්ත සබ්බ්‍යඤ්ඤන කේවල පරිපොන්නම්. අර්ථයෙන් නියුක්ත මනා පද බෙදීමෙන් යුක්ත ව්‍යංජන අංග සම්පූර්ණ කේවල පරිපූර්ණං අඩුපාඩුවක් මොකක්වත් නැති කේවල පරිපූර්ණ පරිසුද්ධං බ්‍රහ්මචරියම් ප්‍රකාශේත පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්න ඔවුන් ඔබට දානේ දෙනවා ඔබ ඔවුන්ට පිරිසිදු බඹසර මුලමදාගේ යහපත් දහම් දෙසන්න කියලා නෙති වෙන්නේ. අන්න මෙතන තේරුම් ගන්න වෙනවා අපි අපේ නිවෙස්වල ධර්මදේශනා සඳහා වඩිනවා අවමගුල් අවස්ථාවලදී අපි අපේ නිවෙස්වල ධර්මදේශනා සඳහා වැඩම කරනවා දානමය පුණ්‍ය කර්මයන් හැදී දන් වළඳා අවසානයේදී අපි අනුමෙවෙනි බණකට සීමා වෙනවා ඒ කියන්නේ කිටි කාලීන පින් අනුමෝදන් කිරීමක් පමණයි. අත්පත්නම් සමාජයේ පූජ්‍ය පක්ෂය හෝ නැත්නම් දානීය දෙන දායක පිරිස හෝ එබඳු කාලයක් පැයක් එකහමාරක් ධර්මශ්‍රවණිය සඳහා එහෙම නැත්නම් මේ ධර්ම දානීය බාර ගැනීම සඳහා සුදුසු බවක් සුදුසන් සූදානම් බවක් අප දකින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බහූපාකා බහුකාර සූත්‍රයේ අවවාදේ නම් ඔබ සිව්පසෙන් උපස්ථාන කරලා විතරක් පින් සිදු කරගෙන පින්සෙක් වශයෙන් ආයු වර්ණ සැප ලබන්නත් දිව්‍ය ලෝකේ යන්නත් පමණක් කල්පනා කරන්න එපා. ඔවුන් ඔබට මුලමැද අග යහපත් ධර්මයේ දේශනා කරાવી ඔබේ තේරුම් අරගෙන පිරිසිදු බඹසර හැසිරෙන්න කියන එක නේද බුදුන් වහන්සේ කියන්නේ. එවිට අර වර්තමාන සමාජයේ පවතින ගිහිව ඉන්නන් මේක කරන්න බෑ. එමු නැත්නම් එබඳු යල් පැන ගිය අදහස් අතහරින්න සිද්ධ වෙනවා නේද මේ දේශනාවට අනුගත කල. මතක තබා ගන්න. තිලෝගරු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ මලවුන් සඳහා නොවේ. තිලෝගරු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය නූපන් අය සඳහා නෙවෙයි. තිලෝගරු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය ජීවත්වන අය සඳහා. බලන්න අපි කවුරු හරි ඔබට මුණගැසී තිබෙනවාද ජීවිත අවසානයේ මං ලබන ආත්මය ඉපදිලා රැකියාවක් කරන්න දැන් ඉගෙන ගන්නවායි කියලා ඊළඟ ජීවිතය සඳහා ඉගෙන ගන්න අය. ජීවිතයේ සන්ධ්‍යා සමයේ නැහැ. අපි දකින්නේ අවුරුදු 20ට 25ට පෙර ලබාල් තරුණ කාලයේදීම අධ්‍යාපනය ලබනවා. ඒ අධ්‍යාපනය ලබාගෙන සුදුස්සෙක් වෙලා යම් සුවෘතියකට රැකියාවක් ලබා ගන්නවා. ඒකට මේ රැකියාව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා, එින් උපයා ගන්නා වූ මුදල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා, ඉන් ලබා ගන්නා වූ යාන වාහන, අවාහ විවාහ, දූ දරුවන්, වෛද්‍ය ප්‍රතිකාර, නීති උපදෙස් සියල්ල ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා. එහෙනම් අපි මෙහෙම කියමු. රැකියාව ජීවිතේට, අධ්‍යාපනීය ජීවිතේට, මුදල් සදාල් ජීවිතේට, ගෙවල් දරවල් ජීවිතේට, දූ දරුවන් ජීවිතේට, නීති උපදෙස් ජීවිතේට, සෞඛ්‍ය උපදෙස් ජීවිතේට එසේ දෙවියදී ධර්මයේ පමණක් පරලොවට හෝ මතු බුදුවරයෙක් ළඟට පවරා ජීවත් වෙන එක යුතුයද සුදුසුද? අන්න අපේ ජීවිත අසාර්ථක වෙලා තියෙනවා. අපේ ජීවිත බොහෝ දුක් සහිත වෙලා තියෙන්නේ අර සියල්ල ජීවිතයට යොදා ගන්නා නමුත් ජීවිතයට සද්ධර්මයේ යොදා ගන්නේ නැති නිසා. වත්මන් සමාජයේ පිළිබඳව බැලීමේදී අප දකිනවා මෙන්න මෙහෙම. ධර්මශාලාවක ධර්මස්වණයේදී අවුරුදු 15න් 15 සුරතලුන් කීප දෙනෙක් ඉන්නවා. 100ක් නම් ඉන්නේ 80ක් නැත්නම් 85ක් අවුරුදු 65ක් පැන පාම්මලා 10ක් විතර ඉන්නවා පිරිමි අය 80යි 90යි 95යි ඉතුරු පහ කලවම්. එතකොට මේ ධර්මය හොයන්න ධර්මශාලාවට ගොස් ඉන්නේ යමක් නොතේරෙන කිරිසප්පෙන් සහ ජීවත් වී අවසන් වූ අය. දැන් ජීවත් වී අවසන් වූ අයට ධර්මය දේශනා කරලා ඒ ජීවිතෙන් ඵල ලබා ගන්න පුළුවන්ද? ඔය බ්‍රාහ්මණ සංගීතයේ තියෙනවා බමුණන් බුදුන් වහන්සේ හමු වෙන දවසක උන්වහන්සේ කළ ප්‍රකාශයක්. ඔවුන්ට අවුරුදු 120යි කියලා තියෙනවා. ඔබ වහන්සේගේ ධර්මය අස අපට ජීවිතේ තේරුම් ගන්න බැරි වුණා අපිට යහපත් ධමයක් දේශනා කරන්න කියලා. කිව්වම් බමුණ බුදුන් වහන්සේ වදාරනවා ඔබ දැන් තුන් වාසයක් ඉක්ම ආ ගියාය. තුන් අසීක්ම ආගිය අය වශයෙන් දැන් ඔබට මේ ධර්මයේ සරණ ලබා ගන්න බෑ. පරලොවට යන්න යන්න විනක් ධමයක් කරගන්නේ කියලා. දැන් ඉතින් එහෙනම් තුන් මාස ඉක්මවා යන්නට පෙර ධර්මයේ ගත යුතුයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. මා මගේ ධර්ම දේශනාවලදී සමාජයට දැනෙන උපමාවක් කියලා තිබෙනවා. ඒ තමයි කෙනෙක් ගමනක් යනවා විශාල වනාන්තරයක් හරහා යන්න. මේ වනාන්තරයේ කටු අකුල් වලින් සපිරේ. අනිවාර්යයෙන්ම කටු ඇනේ කකුල් විනාශ වෙනවාමයි. ඒ ගැන දන්නවා නම් ඔහුට පාවහන් යුගලක් පැලඳ ගත යුත්තේ ඔහුව නැත්තම් ඔහුට පාවහන් යුගලක් පරිත්‍යාග කළ යුත්තේ වනාන්තරයෙන් එළියට එන විටද වනාන්තරයට ප්‍රවිෂ්ඨ වීමට පෙරද. ඔහුගේ පාවහන් ඔහුගේ දෙපා ආරක්ෂාවෙන්ට නම් කටු අකුල් පෑගෙන්නට පෙර තමයි මේ පාවහන් යුගල පැලඳ ගත යුත්තේ. අන්න ඒ වගේ සුලදරුවියක් පසුකට තුරුණු විය සමග පාසලෙන් ඉවත් වෙන දරු දැරියන් සූර්යාසයන් වශයෙන් සමාජයේ පිළිගන්නේ. එතෙන් පටන් ඔවුන්ට විරැකියාව, ආදායම් මදිකම, තව නොයෙක් කරදරය, අසාධාරණකම්, පලිගැනීම්, මදිපුංචිකම් මෙසේ මහ විශාල දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න බැරුව සමහර අයගේ ජීවිත විනාශ වෙනවා. සමහර ජීවිත කඩාකප්පල් කරගන්න ලබනවා. හේතුව මා වනාන්තරයේ වශයෙන් පෙන්වීමේ මෙන්න මේ අවුරුදු 15 ඉස්සෙන් පස්සේ ජීවිත අවසානයේ දක්වා මුහුණ දෙන්න තිබෙනා වූ අභියෝගය. මේ අභියෝග ටිකට මුහුණ දෙන්න යනු ලබන්නේ Taman දන්නා වූ අධ්‍යාපනයේ මුදල් හදල් වලින් සහ නීති ප්‍රදෙස්වලින්. නමුත් මේ ටිකෙන් ලබාගත හැකි සුවය බුදු පියාණන් වහන්සේ වදාරනු ලබන්නේ සම්පූර්ණ සුවෙන් 16 එකයි කියලා. ඒ කියන්නේ ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව සැප හොයන මිනිසාට ලබාගත හැක්කේ මුළු සුවයෙන් 16 එකක් විතරයි. තව 16න් 15ක් ඉතුරුයි. මේ 16න් 15 ලබා ගන්නට නම් ඔහු ධර්මීය සරණ ලබා ගන්නටම ඕන. ධර්මීය සරණ ලබා ගන්නට නම් ඔහු හිතා ඉක්මනින් ධර්මයට මුහුණ දෙන්න වෙනවා. දහු හිතා ඉක්මනින් ධර්මයට මුහුණ දීමේ පුරුද්ද මේ සමාජයෙන් ගිලිහි ගොස් පවතිනවා. ඒ නිසා ධර්මීය ශ්‍රවණය කරන්ට යන්නේ අනිත් කටයුතු හමාර කරලා. එම නැත්තම් කකුලේ කටු ඇනගෙන තමයි පාවානක් වෙන ලබන්නේ. අප යෝජනා කරනු ලබන්නේ කකුලේ කටු ඇනින්න පෙර. එම නැත්තම් ඔබ ජීවිතයේ මුහුණ දෙන අභියෝගයන් දරා ගැනීමට ධර්මයේ තේරුම් අරගෙන ධර්මයක් උපයෝගී කරගන්න. දැන් යුද්ධයට යන මනුස්සයාට ඒ කාලේ කඩුව පමණක් දුන්නේ නැහැ. පලිහකුත් ලබා දුන්නා. කඩුව සතුරන්ගෙන් වෙනසීම සඳහා පලිහසකී ආරක්ෂාව සඳහා අනිත් වගේ ජීවිතයේ ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස කියලා විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝගයේ ජය ගැනීම සඳහා අර තමන් දන්නා වූ රැකියාව මිලමුදල් අධ්‍යාපනයේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකට අර පලිහ වගේ ධර්මයේ සරණත් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කියන්නේ ජීවිතයට ධර්මය කියලා. එත් අවාසනාවකට ධර්මදේශනා කරන තැනක් බැලුවම වැඩිහිටියන් විශාල සංඛ්‍යාවක් සහ සුරතුරුන් කීප දෙනෙක් කරුණාම මේ සමාජයේ ගැටුම් ගැටලු ප්‍රශ්න ඇති කරන්නා වූ ගැට් මැදිවියේ අය නැත්නම් තුරුණු වියේ අය නව යොවුන් වියේ අය අතිශය අඩුවෙන් තමයි එතෙන්ද සමන්දී. ඔබ මෙහෙම හිතන්න. වර්තමාන සමාජයේ යම්තාක් පූජනීය මහා සංඝරත්නයේ වැඩ ඉන්නවයි කියලා හිතන්න. තිලෝගරු බුදු පියාණන් වහන්සේගේ දහම් සරණ ලැබ උන්වහන්සේලා සියලු දෙනාම ඉක්මුණයි කියලා හිතන්න. එතකොට මේ සමාජයේ තියෙන හොරකම, මැරකම, අල්ලස දූෂණය එහෙම නැති වෙයිද? නැහැ. උන්වහන්සේලා අතින් සිදු වෙනා නම් නොදන්නාකමට නැත්නම් ධර්මීය නොදන්නාකමට 1%ක් තරම් පුංචි දෙයක්. නොසලකා හරින්නට තරම් පුංචි දෙයක්. මහා විශාල වශයෙන් වැරදි සිදු කරනු ලබන්නේ අර නොමගිය තරුණ පරපුර නෙවෙයි. නොමගගේ තරුණ පරපුර නොමගයන්ට මැත්තේන් ධර්මය ගත්තොත් එහෙම මේ සමාජයේ සාමය සමගිය සමාදානයේ රජයන්නා වූ සමාජයක් බවට පත්වන්නේ නැද්ද? තේරුම් ගන්න ඕන මේ කරුණ. ඒ නිසා ධර්මය අවශ්‍ය වන්නේ අවුල්්‍ය උල් කරන අයට, අවුල්්‍ය උල් විසඳා ගැනීම සඳහා. මම උදාහරණයක් පවසනවා මෙන්න මෙහෙම. ඔබ දන්නා දෙයක් කියලා හිතන්න. කිසියම් ආකාරයක පොහොරක් සොයාගනු ලබනවා කුසි විද්‍යාඥයෙක් අස්සන වැඩි කරන. එය මේ තරමට ඉදුවම මාත්‍රාවෙන් අස්සන වැඩි වෙනවායි කියලා ඔහු සහතික වෙලා තිබෙනවා. ගොවියා මේ පොහොර අරගෙන ගොහින් කනාටු වෙච්ච ගහකට හෝ මැරිච්ච ගහකට යොදනවා. දැන් ඔහුගේ අස්සන වැඩි වේවිද? මැරිච්ච ගහට පොහොර වැඩක්ම නැහැ. කනාටු ගහට පොහොර අරගෙන හැදෙන්න කාලයක් නැහැ. අස්සන වැඩි කරන්න නම් මේ පොහොර යෙදිය යුත්තේ නෑඹුල් ගස්වලට නෙවෙයිද? පොල් ගස් තරම් බලන්න. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ නැමැති මේ විද්‍යාඥා මිනිසාගේ ජීවිත සපත් කිරීම සඳහා දහම නම් වූ පොහොරක් හොයාගන්න. මේක නෑමුල් ගස්වලට යොදවන තරමට තමයි සමාජය යහපත් වෙන්නේ. අවාසනාවකට ඒ ප්‍රවණතාවය අපෙන් ගිලිහි ගොස් වර්තමාන සමාජයේ ධර්ම ශ්‍රවණය කිරීම මහලුවේට බාර දීලා අනිත් පැයට බනවන්න නැහැ කියලා හිතනවා. මේ ප්‍රවණතාවය වෙනස් කරන්න වෙනවා. මේත් එක තේරුම් අරන් වෙනස් කරන්න වෙනවා. තේරුම් ගත්තේ නැත්නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම ජීවිනිසුන්ගේ ජීවිතය සැනසලිදායක කිරීම සඳහා ඇතැම් විශේෂයෙන් බටහිර වාදීන් හෝ බුදු සමයේ පොතක් උඩින් පල්ලමින් කියවපු අය දුක්ඛ සත්‍ය කියන වචනේ අහලා එමෙ නැත්නම් ඉදීම ලැබීම දුකයි කියන වචනේ අහලා බුදු සමයේ දුක්ඛාගමක් කියලා කියාන කියාගෙන යනවා. සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. බුදු සමයේදී වැදගත් වන්නේ දුක හෝ හේතුවට වඩා දුක නැති වූ තැන. ඒ දුක නැති වූ තැන මරණින් මතු නෙමෙයි. අනාගත බුදුවරයාදී නෙමෙයි. යම් තැනකදී ඔබට දුක පවතීද, ඒ දුක ඇතිවන්නේ අනවබෝධයෙන් සමාජයට මුහුණ දීම නිසා. අවබෝධයේදී ඒ දුකට හේතුව ඉවත් කිරීමේදී දුක නැති වූ තැනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධාමයේ පෙන්වන්නේ සැනසීමක්. ජීවිත තුල සැනසීමක්. අපට ඇයි මේ ජීවිත තුල සැනසීම වෙනුවට මේ ජීවිතේ එන්නේ අවුල් වෙන්නේ? මා විමසූ පැනයක් තියෙනවා සමාජයෙන්. මෙහෙමයි ඒ පැනය. සිල් සමාදන් වෙන උසෝසයන්ගෙන් සාකච්ඡා කරන තැනදී මට කරුණා කරලා කියන්න, ජීවිතේ වඩාත්ම සතුටින් ඉන්නේ කුඩා දරුවන්ද, තරුණ වියේ අයද, මැදි වියේ අයද, මහලු අය. සියලු දෙනාගේම පාහේ පිළිතුර වුණේ වඩාත්ම සතුටින් ඉන්නේ ලදරුවන් කියන එකයි. ප්‍රශ්නේ පෙරලා නැවත මා විමසනවා. වඩාත්ම දුකසේ ඉන්නේ තදරුවන්ද, තුරුණු වියේ අයද, ඇඳු වියේ අයද, මහලු අයද? 100%ක්ම පහේ පිළිතුරු අත්දැකීමෙන් කියනවා මහලු වියේ අය. ලදරු වියේදී සතුටින් ජීවිතය ගත කරන හැය සියලු දෙනාටම පහේ පෘථග්ජන භාවය තුළ ජීවිත අවසානයේ මෙතරම් දුකක් උරුමවන්නේ ඇයි? ජීවත් වීමේදී ජීවත් වීමට අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගයේ දැක්මෙහි පවතිනා වූ කිසියම් සදොස් බවක් නිසා මේ සදොස් බව වැඩි වෙන තරමට ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි වෙනවා. එනිසා සදොස් බව වැඩි වෙන්නට පෙර ජීවිතයේ තේරුම් ගන්න ලැබුණොත් දුක් සංඛ්‍යාව අවම කර ගන්න පුළුවන් වෙනවා. ඔය විසාකාව නම් වූ සූත්‍රයක් පවතින අංගුත්තර නිකායි ඔබ දන්නා වූ විසාකාව වෙසිය බුදුරජාණන් වහන්සේ වෙත දිනක් කෙලිමෙනු ලබන්නේ තෙතරෙදිවලින් යුක්තව වතුර බේරන කෙස්වලින් යුක්තව. බුදුරජාණන් වහන්සේ විමසා තිබුණා විසාකාවණිය ඉමේ. ස්වාමිනි මට ඉන්න මේ ඉඳිරියක් කලෝරිය කලණේ අකාලේ. බුදුරජාණන් වහන්සේ හිමි හිට විමසනු ලබනවා. විසාකාවණිය ඔබට මිනිබිරු කොච්චර හිටියොත් ඇද්ද? ස්වාමිනි මේ මුළු නගරේ ඉන්න ඔක්කොම මගේ මිනිබිරියෝ වෙනවා නම්. විසාකාවණිය මේ නගරේ කී දෙනෙක් දිනකට මිය යනවාද? ස්වාමිනි 10ක් 9ක් 8ක් සමහර විට එකක් දෙකක්. ඒ කියන්නේ මෙයා නැය නැති දවසක් නැහැ කියන එක. එහෙමනම් විසාකාවණිය ඔබට කවමදාක්වත් තෙත බරිත රෙදි ඉවත් කරලා වියලියනුම් ඇඳගෙන ඉන්නට ලැබෙන්නේ නැහැ. වියලි කෙස් වලින් ඉන්නට ලැබෙන්නේ නැහැ. ඒ අර හැම දිනම වෙනින් අඩන්න වැළපෙන්න ඕන වෙන නිසා. ස්වාමිනි මට එක මිනිබිරියක්වත් එපා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා විසාකාව කියනවා. බුදුරජාණන් වහන්සේ විසාකාවට නොව මේ දැන් ඉන්න විසාකාවන්ට සහ විසාකලාට ගැළපෙන ධමයක් එදා දේශනා කළා. යම්කෝ විසාක සතං සුඛානි සතං තේසං දුක්ඛානි. විසාකාවනි යම් කිසි කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තිබෙනවා නම් ඔහුට දුක් 100ක් තිබෙනවා. අල්ලා ගැනීම 90ක් තිබෙනවා නම් දුක් 90යි, 60ක් තියෙනවා නම් 60යි, ආදී වශයෙන් එක 10ක් තියෙනවා නම් 10යි, එකක් තියෙනවා නම් එකයි, එකක්වත් නැත්තම් දුක් නැහැ කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. අනල ලදරුවාගේ ජීවිතය අල්ලාගත් දේවල් නැහැ. අල්ලා ගැනීම කියන්නේ අතින් අල්ලා ගැනීම නෙමෙයි, අරමුණු තදින් අල්ලා ගැනීමවත් උපාදානයි. ඒ සංඛ්‍යාව පෘථග්ජන භාවය තුළ මම මගේ කියන සංකල්පය යටතේ එකින් එක වැඩි කරගනිමින් 100 නෙමෙයි සමහරට 10000ක් දක්වා මහලු වෙනවට වැඩි කරගන්න. ඒ එකක් පාසා හිතට ගෙන දෙන්නේ දුකක් නම් එහෙනම් මහලු වේදී පෘථග්ජනයට සැනසීමක් වෙන්නේ. මේ වැඩි කරගන්නා සංඛ්‍යාව 20ක් 30ක් වෙන විට ධර්මයේ තේරුම් ගන්න ලැබුණොත් අවුරුදු 15 20 දී ඒ 20 30 30 බවට 20 15 බවට අඩු කරගන්නා මාර්ගයට යන්න පුළුවන් නම් එතනින් එහාට දුක් සංඛ්‍යාව ආරෝහණ ක්‍රමයට වැඩිම වෙනුවට දුක් සංඛ්‍යාව දුක් නැතිවීම බවට අවරෝහණය වෙනවා නේද? ඒක අනුගමනය කරන්න ඕන ජීවිතය තුළ නේද? මේක තේරුම් ගන්න අවශ්‍ය කරුණ. එනිසා මේ ගාන බහුකාර සූත්‍රයෙන් පෙන්වන්නේ අන්න එයයි. අපිට මේ උපදින සමදෙනාට කියන නමක් තමයි සාමාන්‍ය සාමාන්‍ය සමාජ පෘථග්ජන කියලා. පෘථග්ජන කියන වචනේ තේරුම මොකද්ද දන්නවද? බුදුහාමුදුරුවෝ වදාළ ධර්මයේ තේරෙන්නේ නැති කියන එක. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි පෘථග්ජන කියන එකේ තේරුම බුදුන් වහන්සේ වදාළ ගැඹුරු ධම ජීවිතයට ගන්තරම් අවබෝධයක් නැහැ කියන එක. නමුත් අපි තේරුම් ගන්න ඕන තරුණක් තියෙනවා. වර්තමාන සමාජයේ සලකා බැලුවොත් බෞද්ධ 70%ක් වෙන්න පුළුවනි. හොඳයි, මේ බෞද්ධකම අපට ලැබිලා තිබෙන්නේ ධර්මයේ වැටහීමෙන්ද පරම්පරාවෙන්ද? මම පිළිබඳ සොයා බැලුවොත්, ඔබ ඔබ පිළිබඳ සොයා බැලුවොත්, ළමා කල විහාරස්ථානට යාමේදී මව හෝ පියා සමග, නැත්නම් වෙසක් වැනි දිනයක, නැත්නම් ඒ බඳු ආගමික අවස්ථාවක කිරිසුඳ යන්තත් පෙර තමයි අපිට මේ ත්‍රිසරණ සහිත පන්සල් සමාදන් වියක් බෞද්ධයෙක් කරනු ලබන්නේ. එසේ දේරුවන් සරණ යාමේදී අප වචන වදනක අර්ථයක් දැනගෙන නෙවෙයි ඒ ප්‍රකාශ කරලා තිබෙන්නේ. එසේ කියූ පමණින් අපි ජීවිත අවසානය දක්වා අපි බෞද්ධයෝ කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් එසේ දේරුවන් සරණ ගිය අයම නෙවෙයිද එල්ලුංගස් නියම වෙලා ඉන්නේ, අද බන්ධනාගාරවල ඉන්නේ. එතකොට දේරුවන් සරණ ගත වුණු පුද්ගලයෙක් එල්ලුංගස් යන්න හෝ අද බන්ධනවලට නියුත් වෙන්න හේතුවක් නැහැ. ඒකෙන් කියවෙන්නේ නම් ඒ තෙරුවන් සරණ කියවීමක් පවණයි සැබෑවට මේ ගැඹුරට තේරුම් අරගෙන ගිය සරණක් නෙවෙයි කියන එකයි. අන්න මේක තේරුම් ගන්න ඕන. මේ පෘථග්ජන කියන සමාජයේ අනුගමනය කරන්නේ එක දැක්මක්. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරමින් උත්සාහ කළේ මේ පෘථග්ජන සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ගිහි පැවිදි භේදයෙන් තොරව ආර්ය පුද්ගලින් නැති කරන්නට. ආර්ය පුද්ගලින් ඇති වෙන්නේ නැහැ ධර්මස්සෝණය කිරීමකින් තොරව. ආර්ය පුද්ගලින් ඇතිවන්නේ නැහැ ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව. එනිසා අපේ සමාජයේ ධර්මදේශනා කරවා ගැනීම සිරිතර සිදු කරන, හත් දවසට තුන් මාසෙට පින් දීමේ අදහසෙන් සිදු කරන ධර්ම සමාජයක් බවට පත් වෙලා, බණ අහන්න ඕන කාන්තාව විතරයි කියලා බණ ඇසීම ස්ත්‍රී ලිංග ක්‍රියාවක් බවට මේ සමාජය පත් කරලා, වැඩිහිටියන් එළියට වෙලා කෑකෝ ගසමින් ඉන්නවා, සමහර විට තරුණ දරුවන් තමන්ගේ අතේ මොබයිල් ෆෝන් එකක් තියාගෙන ඒකේ මොනවා හරි ඇඟිලි ඔබමින් බලමින් ඉන්නවා. මේ ධර්මදේශනා කරන්න ඕන මොහොතේ ඒ ගැන කිසිදු අවධානයකින් තොරව ගෙදරට කටයුතු කෙරෙන හැටි. තිරුකර බුදුපියාණන් වහන්සේ වැඩ සිටින කාලයේ අම්මාකාරයකට සමාජයේ ආසවර්ධනීය දහම් පහළ වුණා නම් නැත්තම් මේ කෙලෙස් උපදවන බාධක, ඒ සඳහා ශික්ෂාපදයක් පනවනු ලැබුවා. තිරුකර බුදුපියාණන් වහන්සේ අද වැඩි සිටියා නම් අනිවාර්යයෙන්ම ශික්ෂාපදයක් පනවනු ලබනවා. පින්වත්නි, ධර්මස්සවණයට පෙර ඔබගේ ජංගම දුරකථනයේ ක්‍රියාවිල හිත කරන්න. මේක අපට දැන් කියන්න වෙලා තියෙනවා. මේ තරුණ පරම්පරාවේ දරුවන්ට ධර්මීය දෙන්න නම් ඔවුන් ධර්මයට ලැබි කරන්න ඕන, ධර්මීය දේශනා කරන්න ඕන, අහන අය බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් හිතනවා නම් මේ බණ තියෙන්නේ පින් දෙන්න කියලා, ඔවුනත් ඇවිදින් පැත්තකටලා ඉඳගෙන ඉඳීවි, කන්න දුන්නොත් කාලය යාවි, ඔවුන් අහන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඒ පාසල් දරුවාම පාසලේ අධ්‍යාපනය ලබා දෙන විට ගුරුවරයා දැනගෙන හිටියාට ඒ කියා දෙන දේ ඔහු ගත්තේ නැත්නම් ඔහු සමතෙක් වෙනවද, විභාගයේ දක්ෂයෙක් වෙනවද? ගුරුවරයාගේ දැනුම විනායි ඒ දරුවා ලබා ගන්නට ඕනේ. එවිට තමයි ඔහුට විභාගයේ සමත් වෙන්න පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ දැකීම හෝ ධර්මදේශනා කරන දේශකින් වහන්සේගේ දැකීම හෝ සත්‍ය වූ පවණින් අනිත් කෙනෙකුට ලැබෙන සැනසීමක් නැහැ අවබෝධයෙන්. තමනුත් ඒ අවබෝධය බවට පත් කර ගන්නට ඕනේ. ඒ සඳහා තමයි බුදු සමය ධර්මදේශනා වෙලා තිබෙන්නේ. ඒ සඳහා තමයි අපි ධර්මදේශනා න්‍යාය සකස් වී පවතින්නේ. අවාසනාවකට ඒ අර්ථය බැහැර වී සමාජයේ ධර්මදේශනා සරල කටයුත්තක් සඳහා යොදාගෙන තිබෙනවා. මෙන්න මෙතන තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඒ නිසා අපි මේ ධර්මයේ කියන කාරණය තේරුම් ගත යුත්තේ ජීවිතයේ හැකිතාක් මුලින් කියන එක තේරුම් ගන්න ඕන. අර කියන මුල මැද අග කියන මේ බඹසර හැසිරෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්න වෙන්න ඕනේ. බඹසර කියන වචනේදීත් මට කියන්න කරුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියානු සමාජයේ බඹසර කියලා කියන්නේ බ්‍රහ්මචර්යා කියන වචනෙන් ගත්තාම අවිවාහක සමාජයේ බ්‍රහ්මචාරී කාන්තාවන් බ්‍රහ්මචාරී පුරුෂයන් කියලා පෙන්වලා තිබෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේගෙන් මාට මතක හැටියට රාද වික්ෂුන් වහන්සේ නැත්නම් කිසියම් වික්ෂුන් වහන්සේ නමක් ස්වාමීනි බඹසර බ්‍රහ්මචර්යය කියලා කියනවා, කොපමණකින් බ්‍රහ්මචර්යාව වෙනවාද කියලා විමසපුවාම මහණෙනි නැත්නම් භික්ඛවේ කියලා අවිවාහක සිටීම බ්‍රහ්මචර්යාව වේ කියලා දේශනා කර වදාරපු තැනක් මට ත්‍රිපිටකේ හමු වෙලා නැහැ. යමෙක් ආර්ය අෂ්ටායික මාර්ගයේ හැසිරේද ඒ බ්‍රහ්මචර්යාවයි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙනවායි කියලා කියන්නේ සෝවාන් මේ සකෘදාගාමි අනාගාමි අරිහත් වීම සඳහා පිළියෙත් කරනවායි කියන එක. එතකොට මගඵල ලබා ගැනීම නෙවෙයිද මගසර හැසිරීමේ ප්‍රතිඵලය. දැන් බලන්න කීනා ಜಾති උසිතං කතං කරණීයං නා කීනා ಜಾති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නා පරං ඉත්තත්තායති අබ්බඥාස කියලා සූත්‍රවල තියෙනවා නේද? කීනා ಜಾති ඉපදීම සේවිය උසිතං බ්‍රහ්මචර්යං බඹසර වැස නිමාවිය කතං කරණීයං කල යුතු සියල්ල අවසానයි ඒ තමාම මහ නිවන. අන්න මේ බුදුසසුනේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි බේදෙන්තරව තියෙනවා බඹසර හැසිරෙන්නට. ඒකට ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ බඹසර හැසිරෙන්නට විවාහ සිටීම බාධාවක් වෙන්නේ නැහැ. දරුවන් හැදීම බාධාවක් වෙන්නේ නැහැ. මව්පියන් බලා ගැනීම බාධාවක් වෙන්නේ නැහැ. ඒ තම තමන් ගත කරන ජීවිතයේ තමන්ට කිසියම් වගකීමක් පවතීද මේ වගකීම් පැහැරහැර ආත්මාර්ථකාමී ජීවිතයකට අවතීර්ණ වීම කියන එක නොවේ පැවිදීම කියන එකෙන් හෝ මේ ධර්මීය හැසිරීම කියනකින් කියවෙන්නේ. තමන්ට පැවරී තිබෙනා වූ සාධාරණ වූ යුක්තසහගත වූ වගකීම් දරා ගැනීමේදී ඒවට මුහුණ දීමේදී මුහුණ දෙන්න සිදු වෙන අභියෝගයන් දරා ගැනීමට එතනට ධර්මියත් ලබා ගැනීම කියන එක තමයි ඔය ධර්මයේ තේරුම් ගැනීමෙන් කරන කරුණ කියන එක තේරුම් ගන්න ඕනේ. එතෙවිට ඔබ අප හැම දිනාටම ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ හැසිරීම නැමැති බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ කාරණයේදී බුදු පියාණන් වහන්සේ වදාළ කරුණ මා මතක් කළා පිරිසුදු බඹසර දේශනා කරන්න කියලා. එවමිදම් වික්ඛවේ අඤ්ඤමඤ්ඤං නිස්සায়ে බ්‍රහ්මචර්යං උස්සති. ඕගස්ස නිත්තරණත්තාය නිත්තරණත්තාය සම්මා දුක්ඛසාන්ත ක්‍රියායාති. අන්න ඒ වගේ මහණනි ඔබ ඔවුනොන්ට උදව් උපකාර කරගෙන බඹසර වසන්ද. ඕග සරණේ පිනිස චතුරෝග කියලා කියනවා කාමෝග භවෝග දිච්ඡෝග අවිද්‍යෝග ආදී වශයෙන් ඒ ඕගයන් තරණ කිරීම සඳහා නිත්තරණ නැත්තම් ඈතර වීම සඳහා ඒ වගේම සබ්බ දුක්ඛ සියලුම දුක්වලින් අත මිදීම සඳහා දුක්වලින් නිදහස් වීම සඳහා බඹසර හැසිරෙන්න කියලා කියන්නේ කාටද? පූජනීය මහ සංඝරත්නයට කවුද? නැහැ. ධර්මයේ තේරුම් ගත්ත ඕනෑම කෙනෙකුට. එනිසා මේ බඹසර හැසිරීම යනු ධර්මයේ තේරුම් ගත්ත යම් ස්ත්‍රියකට යම් පුරුෂයෙකුට යම් ගිහියෙකුට යම් පැවිද්දෙකුට කරන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ කරුණ තේරුම් කර දීමේදී අපට මේ සූත්‍රය සඳහන් තවත් ගාථාව දෙකක් ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කමක් තිබෙනවා. සගාරේසු ච චීවරං පච්චයං සයනාසනං අනගාරා පටිච්ඡන්ති පරිස්සය විනෝදනම් ඇවිද්දෝ ගිහියන්ගෙන් පීඩාව දුරු කර ගැනීම සඳහා අවශ්‍ය සිව්පසය පිළිගනිත් සුගතම් පන නිස්සාය ගහට්ඨ ගරමේසිනෝ සදානෝ අරහතං ආර්යප්පඤ්ඤාය ජායිනෝ. එහිගේ වාසය කරන ගෘහස්තු අය මේ ආර්ය පුද්ගලයන් වහන්සේලා දෙන ධර්ම දානේ අසා වචන අසා අදහාගෙන විශ්වාස කරන ඒ ධර්මයේ තේරුම් ගැනීම තුළ සවිසුද්ධ වූ ප්‍රඥාවක් ලැබ ඉද ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං මේ ධර්මයේ හැසිරලා නන්දිතෝ දේවලෝකස්මින් මෝදන්ති කාමකාමිනෝ මේ අද්භවහිදී ලෝතුරු සැපයට මග වූ ධර්මයේ හැසිර සතුටු වන අතර එසේ නොවන අයට දෙව්ලොව සැපකම් සැප කැමති වී කැමසප ලබා සතුටු විය හැකිය. අන්න මෙතන තියෙනවා පැහැදිලි කරන්න ඕන කරුණක්. අර පදපරම පුද්ගලයාට මේ ධර්මයේ වටහා ගන්නට බැරි නම් අර සිව්පසේ උපස්ථාන කිරීම තුළින් ලබා ගන්නා වූ ආනිසංශ තුළ මෙලොව සහ පරලොව වශයෙන් සුගතිගාමි වූ ආයුර්ණ සැපල වෙනින්න පුළුවන්. ඒ ධර්මයේ නොතේරෙන අයට. තේරෙන අයට මේක තේරුම් ගැනීම තුළ ඒ ලෞකික සසර වසනවානම් ලබා ලෞකික සැප සසර වසනවානම් ලබාගත හැකි අතර ඔවුන්ට පෙන්වන්නේ මේ ධර්මය අරගෙන සසරින් එතර වීමේ කටයුත්ත කරන්න කියන එකයි. අන්න එතනදී මේ දේශනාවේ හරය බවට පත්වන්නේ බුදු සමයේ ඉගැන්වීම් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරයි. ගිහියන්ට බෑ කියන වචනේ නෙමෙයි. සද්ධර්මයේ හරියට ගන්න පුළුවනි නම් හැම දිනාටම තමන් ඉන්නා තැන තමන්ට මුහුණ දෙන්න සිදු වෙනා වූ දුක් වලට කාරණා ධර්මයේ සරණින් ඉවත් කරගෙන මීට වඩා සැනසෙලිදායක ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙන බව තමයි මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ කාරණේදී මම තව වචනයක් දෙකක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. මේ බුදුසසුනේ පවතිනා වූ කිසියම් ආකාරයක ඉගැන්වීම් කීපයක් පිළිබඳව. මේ බුදුසසුනේ පවතිනවානේ ත්‍රිවිධ ශාසනය කියලා එකක්. ශාසනය කියවම අපිට වර්තමානයේ කල්පනානු ලබන්නේ ගොඩනැගිලි වල දියුණුව. ගොඩනැගිලි වල දියුණුවත් අවශ්‍යයි, ගුණයක නිරව නටමන් නටමුන් වීම නොදීමත් අවශ්‍යයි. නටුන් දීප සංස්කරණය කරගැනීමත් අවශ්‍යයි. මොකද එහෙම චාරීරික බාරිබවයක උද්දේශක කියනා වූ තිවිල චෛත්‍ය පැවතුන තැන්වල තමයි පූජනීය මහා සංඝරත්නයේ වාසය කරමින් මෙතුක්කල් මේ සසුන රැකගෙන ඇවිදින් පවතින්නේ. තවදුරටත් ඒවා ආමිෂ පූජා සඳහා වන්දනාමානය සඳහා පින් සඳහා පවතින්නට වෙනවා. නමුත් තේරුම් ගන්න මේ බුදු පියාණන් වහන්සේ වදාළ ශාසනය කියන වචනේ තේරුම දැන් ඒතම් බුද්ධාණං ශාසනං කියන එකේ තේරුම ගොඩනැගිලි කියන නෙවෙයිනේ බුදුවරුන්ගේ නිර්දේශ නැත්තම් ඉගැන්වීම කියන එකයි. ඒ ඉගැන්වීමේදී ශාසනය තුනකට කැරෙනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා. මෙන්න මේ තුන අපි කල්විලා ඇතිවවන තේරුම් ගන්න උත්සාහ කරමු. තිලෝගර බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදී පුරාර 547ක් දේශනා කළ සද්ධර්මයේ සංගායනාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සත්‍ය මතකයෙන් දේශනා කරමින් පෙරට සකස් කරන ලැබුවා. එසේ නිවන් අවබෝධ කර ගැනීම සහ ලෞකික සැප සඳහා බුදු පියාණන් වහන්සේ වදාළ සද්ධර්මයට කියන නමක් තමයි පරියාප්තිය කියලා කියන්නේ. පරියාප්තිය යම් කෙනෙක් ගන්න ඕන. කල්‍යාණ මිත්‍ර සේවණියන් සද්ධර්මස්සවණේන් පරියාප්තිය ගත්තයින් පසුව තමයි කෙනෙකුට ප්‍රතිපත්ති ශාසනයට එළඹෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිපත්තිය රැක්කුත් තමයි හරියට ප්‍රතිවේදයට එන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මා මේ දකින්නේ එක්කිනෙකාගෙන් වෙන් කළ නොහැකි නියුන් දරුවන් තිදෙනෙක්සේ. ওই දේශ රටවල එහෙම දුර්ලභ අවස්ථා අපි අසා තිබෙනවා. කොහෙන් හරි වෙන් කළොත් මේ යනවා. මොකද හදවත හරි මොළය හරි එකට බද්ධ වෙලා තියෙන නිසා. එතකොට මේ තුනෙන් එකක් තියෙනවා නම් ඉතුරු දෙක තියෙන්න ඕන. මේ තුනෙන් එකක් නැත්නම් ඉතුරු දෙකක් නැහැ. මේ අපි අවධානයට ලොක් කිය යුතු වැදගත්ම කාරණේ. අපි කියමුකෝ ප්‍රතිවේදේ කියන්නේ මොනවද කියලා. ප්‍රතිවේදේ කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලට. යමෙක් මේ සමාජයේ සෝවාන් ආදී මාර්ගඵල නැහැ කියන මතයක ඉන්නවා නම් ඒ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. ඔවුන් ඒ නොකියා කියන්නේ ප්‍රතිවේද ශාසනය අතුරුදහන් කියලා. ප්‍රතිවේද ශාසනයේ ඇතිවන්නේ ප්‍රතිපත්ති ශාසනයෙන්. එහෙනම් ඒකෙන් කියන්නේ ඊට අදාළ ප්‍රතිපත්තියක් නැහැ කියන එක. ප්‍රතිපත්තියක් නැති වෙන්න හේතුව පරියාප්තිය නැහැ කියන එක. ඒකද පරියාප්තිය හරියට ලබාගෙන තමයි ප්‍රතිපත්තියට එන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිපත්තිය හරියට ලබා ගත්තොත් තමයි ප්‍රතිවේදය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන කරුණ එහෙමනම් කුමක්ද? මේ පරියාප්ති ශාසනය පිළිබඳ කතා කිරීමේදී ස්වාක්ඛාත කියන ගුණය ගැන සඳහන් කරද්දී සතරමග සතරඵලයන්ගෙන් නිර්වාණ සැපයට පැමිණීමට සියල්ලෙන් සම්පූර්ණ වූ ශාන්ත ධමයක් තමයි බුදුන් වහන්සේ දේශනා කරවදාලේ. අය කාටවත් අඩු වැඩි පුරවන්න ආටුවාටී කාටිප්පණ ලියන්න තරම් දෙයක්වත් ඉතුරු කළා කියලා මම කල්පනා කරන්නේ. අංග සම්පූර්ණයි. නමුත් ඒ අංග සම්පූර්ණ ධම තියෙනවා නම් ඒකෙන් කියන්නේ පරියාප්තිය තියෙනවා. හැබැයි පරියාප්තිය තිබුණොත් ප්‍රතිපත්තිය තියෙනවා, ප්‍රතිපත්තිය තිබුණොත් ප්‍රතිවේදය තියෙනවා. ධර්ම ග්‍රන්ථ වශයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ වශයෙන් පුස්තකාලවල නැත්නම් ග්‍රන්ථා පුස්තකාලවල පොත්වල මේ පොත්පත්වල මේක තියෙනවා, මේ සූත්‍ර දේශනා සියල්ල. නමුත් පොත්පත්වල තිබූ පමණින් මේ පරියාප්ති ශාසනය සක්‍රිය වෙන්නේ නැහැ. ඒක බොළුයි. ධම්පදයේ පොත්ගුල්වල ඉක්බිඳ වැළපිටි කියලා අර කියන්නක් කලකට පෙර අහන්න හම්බුනේ. මේ පොත්වල තියෙන කරුණ මනවින් තේරුම් අරගත්තහම පරියාප්තිය ඇතිවෙන්න ඕන ස්ත්‍රී හෝ පුරුෂ පින්මතෙකුගේ හිතේ ශ්‍රද්ධා සම්පන්න. අන්න ඔහුට පරියාප්තිය තේරුණා නම් ඔහු අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්දයි ඔහු තේරුම් ගන්න ලබනවා. එවිට තමයි ඔහු ප්‍රතිපත්ති ශාසනයට යන්නේ. ප්‍රතිපත්ති ශාසනයට ගියොත් ඔහුට ප්‍රතිවේද හම්බ වෙනවා. එමනම් වත්මන් සමාජයේහි කිසියම් දහමක් අපි අනුගමනය කළාට එයින් මාර්ගඵල හිමි නොවන්නේ නම් එයින් කියවෙන්නේ වර්තමානයේ මාර්ගඵලවලින් සියලු දෙනා මාර්ගඵල ලබා ගැනීමට අසමත් පද පරම පුද්ගලයෝ බව කියන එක නොවේ. මොකද එදා අස්සරතෙන් ගොන්බෙරි කරත්තෙන් ගිය සමාජයේ වගේ දාද අද අපි යන්නේ විදුලි දුම්රියෙන් ගුවන් යානයෙන්. අද අපි පාවිච්චි කරන්නේ විශ්ව ඕන තැනකට නැත්නම් ලෝකයේ ඕන තැනකට කතා කරලා පුළුවන් දුරකථන රැහන් රහිතව. එතකොට එදා සමාජය දියුණුද දියුණු අද සමාජයේද? එදාට වඩාද හුඟක් දියුණුයි. නම් අපි පිළිබඳ අවතක්සේරුවක නෙවෙයි ඉඳින්නේ. එදා සමාජයේ බොහෝ දෙනාට මාර්ගඵල ලබන්න පුළුවන් උග්ගටි තඥේ ප්‍රතඥේය අපිට එහෙම බෑයි කියලා. නෑ, අපේ දියුණුව බාහිර පැත්තකින් දියුණු වෙච්ච එකක්. මේ අධ්‍යාත්මිකයේ පැත්තට යොමු වෙලා නැහැ. නමුත් මතක තියාගන්න මේ බාහිර දියුණුව තුළ ලබාගත හැකි සීමාවක් තියෙනවා. එතනින් එහාට ලබන්න බෑ. උදාහරණයක් වශයෙන් මෙසේ තේරුම් ගන්න. මේ සමාජයේ පවතිනවා දුක් දෙකක්. එකකට කියනවා සමාජගත දුක කියලා. කෙනෙක් ඉපදුනහම කෑම්බීම්, ඇඳුම් පැළඳුම්, ගෙවල් දරවල්, යාන වාහන, රැකියා, අනිකුත් පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, මහා මාර්ග, විදුලිය, ජලය, දුරකථන මේවා නැත්නම් ඒ නැති බැරිකමට කියනවා සමාජගත දුක කියලා. මේක නැති කරගන්න තමයි අර රැකියා කරලා ස්වයං ආදායම් උපයා ගන්න ලබන්නේ. මව්පියන් උදව් කරන්නේ, ගුරුවරු උදව් උපකාර කරන ලබන්නේ. ඊට අමතරව පවතින රජයක් හෝ පළාත් සභාවක් හෝ යටිතල පහසුකම් දෙනවා කියලා කරන්න හදන්නේ ඔය කියන සමාජගත දුක සංසිඳවා ගැනීමයි. නමුත් මේ සමාජගත දුකයි චිත්තසංතානගත දුකයි අතර අනුපාතය 16ට 1යි. ඒ කියන්නේ චිත්තසංතානගත දුක 15යි සමාජගත දුක 1යි. එතකොට අපි ජීවිත කාලයම මහන්සි වෙලා සමාජගත දුක සංසිඳවා ගන්න මහන්සි වුණාම අපට ලැබෙන්නේ සුවෙන් 16න් 1යිනේ. ඊටු 16න් 15ට අපිට අවතීර්ණින් හම් වෙන්නේ නැහැනේ. කොහෙද ඒක තියෙන්නේ? චිත්තසංතානගතව. අනේ චිත්තසංතානගත දුක කියන එක තම තමන් විසින් පෞද්ගලිකව මේ ලෝකයේ දෙස බැලීමේදී පස්දොර වරදවා පාවිච්චි කිරීම තුළින් තමන් විසින් හදා ගන්න, තමන් විසින් ඇති කර ගන්නා වූ මූලයක්. ඒ මූලය තමන් නැති කරගන්නේ. වැරදි ආකාරයෙන් දැකීම තුළ තවදුරටත් එමයයි තමන් වැඩි දියුණු කරවන්න ලබන්නේ. ඒ නිසා මිනිස්සෙකුට ජීවත් වීමේදී පෘථග්ජන භාවය තුළ පව් කරන්නාට ඕනෑවට වඩා දුක් තියෙනවා. පින් කරන්නාටත් පින්වල විපාක වෙනම තිබියදී මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසා කියන කාරණේ කම්පාව පවතිනවා. මේ පැවිද්දාත් පොදුන්නම් එතුමන්ට හෝ උන්වහන්සේටත් ඒ සීලයට ආනිසංස වෙනම තියේවි. නමුත් අර කියන අටලොදහමේ දුක්ඛම් කටලො එහෙමම පවතිනවා. එනිසා චිත්තසංතානගත දුකින් මිදුණු අය පෘථග්ජන සමාජයේ නෑ. චිත්තසංතානගත දුකින් මිදෙන්නෝ තමයි ආර්ය සමාජයේ පවතින්නේ. එහෙනම් අපි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සරණ ලැබ, ධර්මයේ අසන්නතරම් වාසනාව ලැබ, ඒ ධර්මය වැඳුම් පිදුම් කරන පූජනීය වස්තුවක් බවට පත් කරගෙන, බවට පමණක් පත් කරගෙන ඒ ධර්මයේ සරණ නොගන්නා අය පිටසක් වෙලා නැවෙද තියෙන්නේ. කල්පනා කරන්න ඕන කාරණාව. නමුත් බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබීම යනු එසේ වැඳුම් පිදුම් කිරීමෙන් ලබා ගන්නා වූ ආය වර්ණ සැපල විපාක ටික පමණ ද අපට බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ලබාගත හැක්කේ. ආමිස පූජා කියන වචනේ යටතේ හෙර විහාර ඉදි කරමින් පූජාවන් පින්කම් පවත්වමින් පරෝපකාරය කරමින් අපිට පින් ලබන්න පුළුවන්. ඒ පින්වල අපට ආය වර්ණ සැපවල මෙලෝ පරලෝ වශයෙන් හිමි වෙනවා. රෝග පීඩා අඩු බව ආදී වශයෙන්, දීර්ඝාය සම්පන්න බව ආදී වශයෙන් ලෞකික සැප. එපමණද බුදු පියාණන් වහන්සේට මල් පුදා, චෛත්‍ය රාජන් වහන්සේ ආලෝකවත් කොට, බෝධින් වහන්සේ පිළිසකර කොට අපට ලබාගත හැක්කේ එපමණද? මේ ආයවර්ණ සැප වල ටික විතරද? ඒකසකට බුදු පියාණන් වහන්සේ වදාළ දහමේ සරණ අපට නැද්ද? අපි කල්පනා කරන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ වැනි උත්තමෙක් මේ යුගයේදී උපදිනු ලබන්නේ අපි වෙනුවෙන් කියන එක. ඔබටම උදාහරණයක් කියන්නම්. ඔබේ වටිනාකම තේරුම් ගන්න. ඔය ගොවි මහත්තුරු සීසානවනේ. අපි ඒ බඳු පරම්පරාව නිසා ඔය ගියගස පිළිමතෝ දන්නවා. අත්ත තාත්ත සහෝදරය ආදි වශයෙන් සියලු දෙනා පාවිච්චි කරන්නේ එකම ගියගසක් වුණ වැඩ කරනවා. දිරා යන්නේ එහෙම. බුදුන් වහන්සේ වදාරනවා මෙසේ කෙතක ගොවිතැන්පත් කරද්දි දිරා යන නැත්තම් කැඩෙන ගියගසක් ගොවියා අතහැර දමා යනවා කුඹුරේ කෙති. මේ වතුරට හසු වී වැස්සක් වැටි ඇලට ඇලින් ඔයට ළඟට මුහුදට ගිහින් එමේ අත පෙරලෙමින් එමේ අත යනවා. සුලං සුලි සුලං වලට උඩ යට හැරෙමින් දියවැල් වලට උඩ යට හැරෙමින් යනවා. එක සිදුරයි තියෙන්නේ දැන් කැඩිලා නිසා. විය සිදුර කියලා කියන්නේ ඒකයි වියගසේ තියෙන සිදුරයි. දැන් අවුරුදු 100කට වතාවක් කැස්බෑවෙක් එක ඇසක් තියෙන උඩ එනවා අහස බලන්න. මේ ඇස කැස්බෑවගේ ඇස සහ මේ වියගසේ සිදුර එක අංශයකට ඇවිදින් ඌට මේ විය සිදුරෙන් අහස බැලීම කියන එක සිදුවිය හැක්කක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසනු ලබනවා. භික්ෂුන් වහන්සේලාගේ පිළිතුරු වන්නේ ස්වාමීනි එය විය නොහැකියි කියන එකයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා නැත මහණෙනි. ඒක සිදු වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදයක සද්ධර්මය හමු වීම ඊටත් වඩා දුර්ලභයි කියන එක. ඔබ ඔබේ වටිනාකම තේරුම් ගන්න නැහැ. අර ඇතා නැත්තම් අලියා අලියාගේ ශාරීරික තරම දන්නේ නැහැ වගේ. අලියා පුංචි කෝටුවකට බයයි. අලියා අඩි පහක් විතර මිනිස්සුන්ට බයයි. අලියා පුංචි කණක් විතර තියෙන හෙන්දුවට බයයි. ඌට තේරෙනවා නම් ඌගේ ශාරීරික තරම ওই මිනිස්සයත් විශ් කරලා, හෙන්දුවත් විශ් කරලා, හෙන්ද අර මේ කෝටුවත් විශ් කරලා කැලේට යන්නේ නැද්ද? උට උගේ තරම තේරෙන්නේ නැහැ වගේ බුද්ධෝත්පාදයක උපන් මිනිසාට තමන් ලබා තිබෙන පුණ්‍යවන්තකමේ තරම තේරෙන්නේ නැහැ. අන්න මේක තේරුම් ගන්න. තේරුම් ගත්තාම මේ දහම ඔබ වෙනුවෙන් දහම අරගෙන ඔබ හැදෙනවා නම් ඔබේ චිත්තසංතානගත දුක 16න් 15 අයින් වී යනවා. ඒ තුල සාමය, සමගිය, සමාදානීය, සාධාරණත්වයේ ඉවසීම රජාන සමාජයක් හදා ගන්න පුළුවන් වෙනවා. අපිට බුදු පියාණන් වහන්සේ යහන්කේ ධර්මයේ සරණින් වර්තමාන සමාජයයි හැදෙන්න ඕන. වර්තමාන සමාජය හැදෙනවා කියන්නේ ලෝභ දේශ මොහෙන් ඉවත් වෙනවා, ඊර්ෂ්‍යාවෙන් ඉවත් වෙනවා, අසාධාරණෙන් ඉවත් වෙනවා, පරිගණකින් ඉවත් වෙනවා කියන්නේ. එසේ ඉවත් විය හැක්කේ ධර්මයේ තේරුම් අරගෙන සසර දුකින් මිදීමට ධර්මයේ සරණ කරගන්නාය සඳහා. එසේනම් අද ධර්මදේශනාවේදී අප පැහැදිලි කරපු කරුණේ අයිත් මතක් කරමු. වර්තමාන සමාජයේ පැවතෙන යල්පැනගේ මතයක් තමයි බුදු සමයේ සරණ ආරණ්‍යගත වූවන් සඳහා, බුදු සමයේ සරණ පැවිද්දන් සඳහා අපට තියෙන්නේ පින් කර පින් දානි දීලා පින් කරගන්න විතරයි කියන මතයක තාමත් සමහර අය ඉන්නවා. නමුත් මේ සූත්‍රය තුළ පෙන්නනවා ඔබ උපයන්නන් වශයෙන් පැවිදි සමාජයට සිව්පස්යෙන් උපස්ථාන කරන්න. උන්වහන්සේලාගෙන් සද්ධර්මය ලබා ගන්න දෙගොල්ලම එකතු වෙලා දුකින් නැතර වෙන්න කියන එක බහුකාර සූත්‍රයේ තේමාවයි. මට එයයි කියන්න ඕන වුණේ. එසේනම් මේ දුකින් ඈතර වීම සඳහා අවශ්‍ය සද්ධර්මය කුමක්දයි අපට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. මෙම ධර්මදේශනාව ශ්‍රවණය කොට තේරුම් ගන්න උත්සාහ කිරීම තුළින් ඔබ තුළ තියෙනා වූ වැරදි මත ඉවත් වීවා. ඒ තුල ඔබට දැනට තියෙන දසවස්තුක සම්මාදිට්ඨිය වෙනුවට ආර්ය සම්මාදිට්ඨිය ලබන්ට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සහ සද්ධර්මස්සෝණිය ලැබේවා. ඒ තුලින් ඔබ සමාජයට අවශ්‍ය සත්පුරුෂෙක් බවට පත් වේවා. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කොතන හිටියත්. ඒ තුලින් අපට මේ සමාජයට අවශ්‍ය දහම ලබා දෙමින් යහපත් රැසියන් සකස් කරගනිමින් වඩාත් හොඳ දහම් දීපයක් බවට පත් කර ගැනීමට මෙම ධර්මානුශාසනාව ප්‍රයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් සෑම දිනාට පෙරවන් සරණපත්මින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.